ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචිනේ භික්ඛවේ ආදීනවා පුද්ගල ප්‍රසාදේති ධර්මානුශාසනා සම්බන්ධයෙන් සදා සෝදානම සිටින සදහවතනි අප විවිධ ආකාරයෙන් පිළිතුරු බුදු පියාණන් වහන්සේ වදාළේ ධර්මයේ පැහැදිලි කිරීමේ උත්සාහයේදී සිටිනවා සඳහතාව අපිට පැහැදිලි කළ යුතු බොහෝ සූත්‍ර තිබෙනවා බොහෝ කරුණු තිබෙනවා අවශ්‍යතාවකෙන් නිරෝල් කරන්නට හේතු කරනවා මේ කාරණාවලට යාමට මත්තෙන් තවත් එක්කදක් කරුණක් පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද මා සූදානම් වෙනවා අමුත්‍රනිකායේ පංචකලි පාදේ පවතිනවා පුද්ගල ප්‍රසාද කියලා සූත්‍රයක් පුද්ගල ප්‍රසාද කියලා කෙනෙක් කියන්නේ කෙනෙක් තවත් පුද්ගලයකට අභිෂේක පැහැදීම ඇතුළත නොදැන ගැඹුරු නොදැන මෙය අනුන්ට වඩා තමන්ගේ සංසාර ගමනේදී බොහෝ අයහපත් විපාක ළඟා කර දෙන බවයි ගුරු උද්‍යානන් වහන්සේ පැහැදිලි කළා කියන්නේ. ඒ නිසා වත්මන් සමාජයේ මේ දුර්වලකම තවතින බව අපට යම්නම් සිදු වෙන තුරු පෙනෙනවා. ඒ නිසා මේ අඩුපාඩුව අපේ බෞද්ධ පින්නතුන් මඟහරවා ගැනීම සඳහා කටයුතු කළ යුතු දෙවිනුයි මේ කරුණු ටික පැහැදිලි කරන්න කල්පනා කළේ. මේ පුද්ගල ප්‍රසාදයේ ඓතිහාසික වශයෙන් කලේ පස්සට තවසන් ආදීනමය තුන්ද තම පළමෙන් වැරදුනි තුන් සිදුවක් තාපනතුම ඇසර කළ අවංකයි උත්සාහවන්තයි විශ්වාස කටයුතුයි අපි වශයෙන් නිතමන් කරේ පැහැදුනා තොන් කිසියම් දෘෂ්ටියක් හිටියා තොන්ගේ දෘෂ්ටිය තමයි අත්තිලම සාමයෝගයෙන් තමයි බුද්ධත්වය සාක්ෂාත් කළ හැක්කේ මේ මතේ හිටපු ඔවුන්ද සිද්වත් අපේ ප්‍රමාණන් එයා හැර මැදුම් පිළිවෙතට ප්‍රවිෂ්ඨවන විට අන්න උන්වහන්සේ කෙරෙහි තිබුණු ප්‍රසාදය නැතුව ගියා උන් අතහැර යන්නට ගියා ඒ පුද්ගලයේ කෙරෙහි ඇති වුණ ප්‍රසාදයේ ආදීනමය පළවෙනි ආදීනම අපි දකින්නේ පසුකාලීන උන්වහන්සේ කෙරෙහි හැදුනේ පුද්ගලයාට කරන්නේ ධම්මං පස්සති සෝනම් පස්සති ධම්මස පැදීමෙන් තමයි තවසාට ධම්මස ඉපදීමෙන් පසු තමයි ඒ ප්‍රසාදය ඇති වුණේ ඒ සිදුවත් තාපසිතුමාව ශරීරය පිළිබඳව නෙමෙයි බුද්ධත්වය පිළිබඳව නොවේසේ නම් ධර්මයේ දෙක පැහැදීම එන මේ කාරණා දෙක මතක තබාගන්න පුද්ගලයේ කෙරෙහි පෞද්ගලිකව පැහැදීම ධර්මයේ දෙක පැහැදීම ධර්මයේ දෙක පැහැදීම අවුලක් වන්නේ නැහැ. ඒ අපි පසුවට පැහැදිලි කරමු. නමුත් පුද්ගලයේ කෙරෙහි ප්‍රසාදයට පත් වීම තමා නොමග යාමට හේතු වෙන බව පිළිගනු පුරාණ මහන්සේ පුද්ගල ප්‍රසාද සූත්‍රයේ තුල කරුණු පහක් ගැන හර දක්වමින් මනාව පැහැදිලි කරලා තිබෙනවා. අපි එකින් එක පැහැදිලි කරගෙන යමින් ඔබ ඉන්නේ කොතනද කියන එක තේරුම් ගන්න උත්සාහ කරමු. අදම පැහැදිලි කරතු පාඨයේ අර්ථය පංචමේ වික්‍රය ආදීනවා පුද්ගල ප්‍රසන්නයේ. මානේ මේ පුද්ගලයේ ක්‍රී පැහැදීමේ අයහපත් විපාක නිකන් ආදීනවා යස්මින් වික්‍රේ පුද්ගලේ පුද්ගලෝ අවිප්‍රසන්නෝ හෝති. ඉතින් කියන්නේ කිසියම් කෙනෙක් තවත් කෙනෙක් තවත් කෙනෙක් කෙරෙහි අවිප්‍රසන්න නිකම් ප්‍රසාද නෙමේ මහත්සේ අතිශයින් පැහැදීමට පත් වෙන ආසේ කරනවා. එතකොට ඔහුගේ ක්‍රියා කලාපේ කෙරෙහි පුද්ගලෙක් වශයෙන් ඒ පුද්ගලයා පැහැදීමට මුල් වන පුද්ගලයා සෝතතා රූපං ආපත්ති ආපන්නෝ ඒ කෙනා අපි සාසනිකව පවතින විනයන් දෙරියෝ කිසියම් කටයුත්තක් සිදු වෙනවා. ඒක භික්ෂුන් වහන්සේලා කරන විනයෙහි ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අපි කිසියම් ආකාරයක විනය කර්මයකට උදව් වෙනවා. ඒකට තියෙන විවිධ විනය කර්මයන් සසලින් බැහැර කිරීම එකක්. ඔහුගේ මේ ක්‍රියාකලාපයේ වරදක් නිසා භික්ෂුන් වහන්සේලාට කියලා ඥාන පුරවලා දෙනවා නේද කොහොම කියනවා අඩුයි. ඔහු සසුනින් බැහැර කරන්නට තීරණය කරනවා. අන්න ඉතින් විහාර පැහැදිලා හිටපු පුද්ගලයාට කොහොමද හිතන්නේ? මම හොඳට පැහැදිලා හිටපු පුද්ගලයා. මෙයාට මේ ඔක්කොම එක කියලා යහපතක් කරන්න හදන්නේ. එහෙනම් ඔහු අර දඬුවම කරන පුද්ගලයන් ක්‍රියාන් කිසි අයකට ප්‍රසක් කරගන්න. මේ අයහපත් අදහසක් පිටට ගැනීම උන්වහන්සේලා ප්‍රයාමයට ධර්මස්සෝධිය නොකිරීමට හේතු වෙනවා. ඒ තුලින් ඔහුපත වෙන්නේ පොදාමින් නැත්ට යනවා. මේක ආගාත වස්තු සූත්‍රේ නැත්නම් ආගාත පටිවිණිය වල සඳහන් වෙන ලස්සනට. ආගාතේ කියන්නේ කෙනෙක් කෙරෙහි අමනාපයක් පරිලක් බඳ ගන්නවා කියන්නේ. ඒ තව කියනවා නව ආගාත වස්තුවක්. ඒ නව ආගාත වස්තුවෙන් එක කොටසක් තියෙනවා අසුවලාට නැත්නම් මා හිතවත් කෙනාට අන් අය අයහපත කළා කරමින් ඉන්නවා මතුවට කරාරි කියන මේ කාරණා යටතේ ආඝාතය හැදෙනවායි කියන එක. මෙතන ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. තමා පැහැදී හිටපු පුද්ගලයාට මේ තුළින් අයහපතක් සිදු වුණා වරදක් සිදු වුණා කියලා ඔහු කලකිරෙනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ හැම එකක්ම ජනභාවය. එරු නරන් සිටියනම් මේ පුද්ගලයා කරි වරදක් සිදු නැයි කියලා පුද්ගලයෙක් කටින් වරදක් සිදු නැයි කියලා එහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ සමාජයේ තවදින මේ ප්‍රයදාමිනු තමයි. බොහෝ විට අපේ සමාජය බලබලුවත් එහෙම අපි බලනවා පුද්ගලයන් කෙරෙහි උන්වහන්සේලාගේ ඔවුන්ගේ හැසිරීම කතාව කතා මහා විලාසය ආදී කාරණා නිසා ඒක අද සිදු වෙන දෙයක්. මෑත ඉතිහාසයේ තුල පවා හොයා ගන්න පුළුවන් යම් යම් අය කෙරෙහි සමායන්ගේ පූජා විදිහට දේශනා කරන කෙරෙහි පැහැදිලි හිටපු අය නෑටි. නමුත් ඔවුන් කිසියම් ආකාරයකින් අප සමාජයෙන් ඉවත් කරන එක අර පුද්ගලයන් පැහැදිලි හිටපු අය අතරමං වෙනවා. ඔබ කරන්න දෙයක් නැතු වෙනවා. ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගන්නවා. උන්වහන්සේ පැහැදිලි කළ දේ තමයි වික්ෂු පරපුර පැහැදිලි කළේ. එදා විවිධ අනේ ආගමිකයන් තමා කියන දේ සත්‍යයි කියමින් කරුණු පැහැදිලි කරමින් දෘෂ්ටිජාල වලට හිටියා. අද බෞද්ධ පින්නතුන් දෙන ගැටලු අනිද්දුස්ති ගැලන්නේ බෞද්ධ ආගම තුළ බෞද්ධ ක්‍රම තුළම පවතින ධර්ම දේශනාවල කිසියම් ආකාරයක විරුද්ධත්වයක් නොගෙත් තියෙනවා පවතිනවා. මෙන්න මේ කාරණය තුළ අපි තේරුම් ගන්න කොටද කියන එක තේරුම් ගන්න වෙනවා. මහන්සියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේලා දැරගන්න. ඒ වඩා නිරෝල් ගැඹුරින් දේශනා කරන්න කොතනද? ධර්මයයි අපට සමහර තැන්වලදී අහන්න ලැබෙන දේවල් තිබෙනවා. අසුවල් තැන පමණයි ධර්මයේ පවතින්නේ කියලා කිසියම් දෘෂ්ටියකට කැමිනි අය නත් කිසිම කෙනෙකුගේ අහන්නේ නැතුව ඒ තැනට පමණක් බැඳිලා පවතිනවා. අනේ ඒ තැන සත්‍ය තිබුණොත් ධර්මයේ තිබුණත් හොඳයි. නැතිකුණත් එහෙම වටරමන් මේ. මේ නිසා කිසියම් ආකාරයෙන් යම් තැනකට දෘෂ්ටි බැඳින්නට ඉපයි කියන තේමාව කතා කරනවා. ඔබ නිදහස්ව සාන්දී බලන්න. කවුරු හරිද කියන එක නෙමෙයි. වඩාත් නිවැරදි. ආවේ සම්මන්නේ කවුරු දේශනා කරන දෙයද කියන එක තේරුම් ගැනීමට ඔබට අයිතියක් තියෙනවා. ඒ නිසා මේ සමාජයේ පවතින මේ වික්ෂුන් වහන්සේලා අතර විනය කර්මයක් තියෙනවා. දුක්ඛිතනේ කර්මය කියලා. සසින් බැහැර කෙරෙන්නේ විනය කර්මයක් තිබෙනවා. අද නොකෙරුණත් එදා එහෙම තිබිලා තිබෙනවා. ඒවන සත්‍යයේදී තමන් ප්‍රේ කරන පුද්ගලයාට සසින් බැහැර වීමට සිදුවීම ඔබට යහපතට වඩා පැහැදෙන පුද්ගලයාට තමන් ධර්මයෙන් ඈත් වීමට සිදු වෙනවා. හේතු වෙනවා. මේක තමයි ආදීනනේ කියලා කියන්නේ. දෙවි කාරණේට ගිහිල්ලා බලන්න. ඒකත් ඒකටම අදාළ දෙයක්. ප්‍රතිපරම් වික්‍රේ යසින් පුද්ගලේ පුද්ගලෝ අවිපසන්නෝ හොති. සෝසතතත රූපං අපත්ති අපත්නෝ හොති. අර වගේම කිසියම් කෙනෙක් තවත් පුද්ගලෙක් කෙරෙහි අතිශය හැරී සිටිනවා. සාසනික වශයෙන් පැහැදිලි කෙනෙක් කෙරෙහි පෙන්වන්නේ. නැත්තම් එකම අතිමත් ආපත්‍යක් කියන්නේ වරදක් කියන එක. සුළු වරදක් තියෙනවා. ඒ සුළු වරදක් නැත්තම් සාමාන්‍ය වරදක් සිදු වෙනවා. ඒක දැනගන්නා වූ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාගේ විනය කර්මයකදී උපසතන් නම් උපසම්පදායකට මුලසික පුද්ගලයා අගින් හිතවන ලබනවා. ඒක තමයි සත්‍ය බාල කළා වෙනවා. ආමනීර භූමි පිටන සමහර ගන්නවලදී ඉන්න වාඩි කිරීමේදී මුලසික පුද්ගලයා අගින් වාඩි කරනවා. ඒ උන් කළ වරදට මානසික දඬුවමක් වශයෙන්. අර දඬුවම ලැබී පුද්ගලයා කෙරෙහි කිසියම් කෙනෙක් පැහැදී නම් සිටින්නේ. ඔහුට මේක කල්පනා. අසුලා මගේ හිතවත් කෙනෙක් මේ පුදින මහ සංඝරත්නයක තුලහට දඬුවමක් දුන්නා. ඒක වැරදි. කියලා ඔහු කිසිදක මේක දන්නවා. ආයතර ආගාතයට හේතු. ඒ නිසා ඔහු අනිකුත් ස්වාමීන් වහන්සේලාට සවන් නොදෙන්නට තීරණය කරනවා. පිටර නොකමෙන්ට තීරණය කරනවා. මේ හේතුවෙන් ඔහු මොකද වෙන්නේ? ක්‍රමයෙන් ධර්මයෙන් හැදෙන බුද්ධි ප්‍රකාශ වෙන ඇරුණාම සමීපෙන්නද ඔහු විසින් මේ පුද්ගල ප්‍රසාදය සමීපෙන්ද කියන එකට අවුලා ගන්නා වූ හේතුවක් බලපත් කරනවා. මේ දෙකේම තින්නන්නේ ලොකු සතුටා හැවැත් නිසා වික්ෂුන් වහන්සේලා ක්‍රම දඬුවම් තුලින් ඒ දඬුවම් දෙන්නාට දඬුවම් ලබන්නාට ඇති පැහැදීම නිසා දඬුවම් දෙන්නාට කියැදීමේ අපහැදීම නිසා ඇතට යාම. ඒකට පුද්ගලයා කියන කෙනා පිළිබඳව තේරුම් ගන්නට ගැඹුරක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේත් අපේ පුද්ගලෙක් වශයෙන් බලමු. අපි දැන් උන්වහන්සේ මෙතන සුත්තනේ. තෝරියෝ මහත්මයා අපේ ආර්ය ශ්‍රාවකින් වහන්සේලා අග්‍රශ්‍රාවකින් වහන්සේලා දෙනුම්ද? උන්වහන්සේලා ප්‍රතිගන්නා නිවැරදි දෘෂ්ටිකය. තමත් උන්වහන්සේලාගේ ක්‍රියාකලාපයේ තව ආවේශණි ලක්කල. ත්‍රිණගතා හිතිනේ. අනේතනයි මේ උග්‍ර ප්‍රසාදී දැටු. උන්වහන්සේලා සම්පූර්ණයෙන් නිවැරදි නත් උන්වහන්සේලාගේ ක්‍රියාකලාපයන් නොපිළගන්නා. අපේට සමන් යම් කිරි දෘෂ්ටියකින් හිටපුවම අත් වෙනවා. එසේනම් කෙසේ නොවන අය නැත්තම් ආර්ය ශ්‍රාවකයන් නොවන නැත්තම් ආර්යත් පරි සාක්ෂාත් මගලට මිහා ඉන්න අර්ථලාගින් නොවන නැත්තම් පොදුන් බවේ ඉන්න අය තුළ කිසියම් ආකාරයක අඩුපාඩු වැරදි තිබිය හැකි. ඒ හදාගන්න මිනිස් සිටින්නේ හදාගෙන ඉවර නැහැ. ඒ නම් ඔලපේ නොගන්න ආකාරයේ අඩුපාඩුවක් පරදක් සිදුවෙන්නට පුළුවන්. මේක සුද්ධලයා කරේ හැදීම තුළ තමන් වෙන පැත්තට යන තමන් ධර්මයෙන් ඈතට යන ආදීනක් වෙන රුණාමේ අපතක් සිහිපෙන්නේ. ත්‍රිසාපි එක තේරුම් ගන්නට වෙනවා. ඒකට ප්‍රතිනිහාතකාරණ තමයි මේ සමාජයට වඩාත් අදාළ වෙන්නේ. අපි ඉවත් වෙන බඳුර මනින් පැහැදිලි කර ගන්නට බලමු. පුරිත මනම් වික්‍රේ යස්මින් දුක්ඛලේ දුක්ඛලෝ අවිපසන්නෝ හොති. නැවත උදාහරණෙ සංකෘෂිකෙනෙක් දුක්ඛලේ තවත් දුක්ඛලේ ක්‍රී අවිසෙන් පැහැදිලි සිටිනවා. සෝ විසාර්ථන්තෝ හොති. පැහැදිලා ඉන්න පුද්ගලයා ඉන්න ස්ථානීය දමා වෙන කොහේ හරි නොදන්න පළාතේ නොදන්න ප්‍රදේශයක් යනවා. අනේ එතකොට අර හැදෙන දිනක් හිටිනවා. මම මෙච්චර විශ්වාසයෙන් පැහැදිලිව ඉස්සරහ සොන්ට්‍රේ කිය. අපි කියන කිසිම තැනකින් ලබ්ධක් වෙන්නේ නැහැ. අපි එකක් නැහැ. මේ උකට මෙතුමුට හේතුව. මේ සමාජයේ හරියට අදාළයි. වර්තමාන යුගයේ අවුරුදු 15ක් 20ක් තුළ ඔබ ඉන්නවට අපි කවුරුත් කල්පනා කරන්න බලන්නේ. යම් යම් අය මේ හසුන් ගත වෙලා පුජනි ස්ථානයේ රැක ගන්නේ මැනවින් ධර්ම දේශනා කරමින් ටයිගර් ස්පාදවා ගනිමින් අසර්කීකයක් අපිට ප්‍රයන්නවා. ධාර ස්ථානයක් දිනු කරනවා පේනවා. ඒ වගේ උන්වහන්සේලාගේ ගුණාන්ත බවත් ඉතා යහපත් බවට නැයි විශ්වාස කරන්න බලනවා. අපම දන්නවා එහෙම ස්ථාන කීපයකට පස්සේ පුජනීය සම්ප්‍රදායේ අතල් ගන්නවා. එතකොට අර පැහැදෙන අයට මොකද වෙන්නේ? අතකම කියලා තියෙනවා. අතන්හංශ කෙනෙක් වගේ. ඔලිට බණ කියමින් අතල් දින කරන්නේ කියලා. මොනවා වුණාද ගන්නෙ? ඉතින් පස්සේ මම නම් පන්සල් කරට ගියේ. අන් මම කියන තැන බුද්ධල ප්‍රසාදේ. ඒ වගේ පුදුම බලන්නේ පුදුම කියන වචනේ ගත්තාම එතන පුතඥාන මේ පුදුම ඕනෑම කෙනෙක් ඇසෙල්ලක් වෙන්න පුළුවන්. ඒ වගේම කරකිරීමක් හේතුකට ගැන අපන දන්නවද දැන් ප්‍රශ්නය. හේතුකට ගැන උපරිදි වෙන්නට පමණක් නෙමෙයි. අවාහයක් වේවා විවාහයක් තවා කරගන්නට පුළුවන්. සමාජීය සිදුවන දේ. පුදුම කියන කේ තේරුම ශික්ෂා පදනමින් සම්මරේ ශික්ෂා ඇරුණාම ඇතුළත ලෝභ දේශ මොහ මූලයන් හටවත් හදගෙන ශේකරමින් ඉන්නවා කියන එක නෙමෙයි. ඊළඟ සම්මරණීකිනා නම ඔතේ අතහල ඇතුළත ස්වභාවය තේරුම් ගන්නට පාරමී ප්‍රගන්ත අවශ්‍ය අවබෝධය ඇති නෑ. ඒසයි බුදුදේවල් ඉඩක් සිදු වුණා සමාජයේ අද සිදුවිය හැකි. එතකොට අර සලන් දුන්න පුද්ගලයා සිදු හානි උනක්. ඔහු කැදී සිටියේ අවුද්දලික ක්‍රියාකලාපයන් කෙරෙහි. ඒ නිසා තමයි උට එබඳු එකක් වෙනකොට දෙකක් වෙනකොට තුනක් වෙනකොට ආමේ යන්නේ මිරිඟුවක් පිටපස. ඒ එසේ පැහැදිලි කරමින් හිටපයක් තමන් පාලනය කරගන්න බැරි වුණා. අපි මේක පස්සේ අනේකේ තේරුමක් තියනවාද කියලා මම උත්සාහයි. නෑ හිතනවා. අනිකුත් දේශකින් වහන්සේලාගේ ධර්මීය ශ්‍රවණය නොකර ඉන්නට ගන්නවා. මේ තුලින් ඔබට මොකද වෙන්නේ? ඔහු ආපහු පරිහානියටපත් වෙනවා. ඒකට යමෙක් එක ස්ථානයේ අපහැර යාම තුළ ඔබට පැහැදිලි සිටපු අයට සිදුවෙන දේ. තමන් ධර්මීය නැත්තීම සහ මෙතන ප්‍රධාන කරුණක් තියෙනවා වෙනත් දේශකයන්ට සවන් දීමට තියෙන ලැබියාව නැතුව යන මේක ඉතා මනින් තේරුම් ගන්න ඕන කාරණාව දේශනා කරන අතරේ උත්තරමයි මේ දේශනා සවන් දීමේ අයිතිය ඔබට තිබෙනවා අපි හවල් දේශනාව සවන් දෙන්නේ නැහැ කියලා නිගමනයක් දෙන්න එපා සවන් දී වඩා නිරුල් කුමක්ද නිරුදි කුමක්ද කියන එක තේරුම් ගන්න කල්පනා කරන්න ඕන ඒ තුලින් අපට ආයතන දුර්වලකම් අතුවෙන්න පුළුවන් අපේ සාංශාරික පුරුද්ද තමයි පුද්ගලයාගේ හපත්‍ය ආකාරයෙන් නැතොු කරි පැහැදීම තුළින් ඇල්මක් ඇති කරගන්න. අන්නේ ඇල්ම කියන එක තමයි අපි එතන උඩට මේ සසරින් ඈතට යාමට. මෙවත් කෙරෙහිගේ ධර්ම ශ්‍රවණයෙන් ඈතට යාමට හේතුනේ ඇල්ම කියවත් අල්ලා ගැනීම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහා වෙනම සූත්‍රයක් දේශනා කරන්න කල්පනා කරන්නේ. පුද්ගලයන් කෙරෙහි ඇති වෙන ප්‍රසාදය ඔවුන්ට සිදු වෙන හානියක් නිසා ඔවුන්ට සිදු වෙන නැදුමක් නිසා ඒ පැදන පුද්ගලයින් නොයාමට ධර්මයෙන් ඇස් කිරීමට එදත් ශාසනයේ සිදුවී තිබෙන්ට ඇති. මේ තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කරන ලැබුවේ ඉදිරියටත් එසේ සිදුවන දෙවන් සහ ඒ වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්දේ යන කරුණ පැහැදිලි කිරීම සඳහා. අපි දැන් කරුණු තුනක් පැහැදිලි කළා. හතරවෙනි කාරණේට අපි යමු. ප්‍රතිපරං වික්ඛේ යසින් පුද්ගලේ පුද්ගලෝ අවිපසන්නව හොති. නැවතත් කියනවා සම්පිසි කෙනෙක් තවත් පුද්ගලයේ කෙරේ අතිශයින් ප්‍රසන්නව පැහැදී වාසය කරනවා. සුවිද්ධන්තෝ හොති. අර පැහැදීමට පාත්‍ර වී සිටු පුද්ගලයා සිවුරු හැර යනවා. උපැවිදි වෙනවා කියලා කියනවා. උපැවිදි වීම කියන එක අපේ රටේ තාමත් කල්පන ලබන්නේ නින්දාසහගත දෙයක් විදිහට. පුරමේ තායිලන්තයේ වෙන රටවල පැවිදි වීමක් උත්සවාකාරයෙන් උපැවිදි වීමක් උත්සවාකාරයෙන් සිදු වෙනවා. කෙනෙක් කැමති නම් පැවිදි වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට අවශ්‍ය නැත්නම් සති දෙකක් මාස ගණනක් කියලා උපැවිදි වෙන්න. ඒ උපැවිදි වීම ඊට පස්සේ සැලකුණු ලබන්නේ ඒ රටවල සුදුසුකමක් කියන්නේ. විවාහ ආදී කටයුතු සඳහා සුදුසුකමක් විදිහට. ඉතින් කියන්නේ පැවිද්ද පැවිදිින් ගාථා දෙකක් තුනක් පාඩම් කරන් ගියාම පැවිදි විවාහයක සුදුසුක් වෙනවා කියන එක නෙවෙයි. සිද්ධි ගත කරන කාලය තුන ඉවසීමේ ශක්තිය, දරා ගැනීමේ ශක්තිය, මෙතුම් අවම කර ගැනීමට හැකියාව දියුණු කරන්න යන නිසා එබඳු පුද්ගලයන් සමග ගෙන යන යුග දිවිය සාර්ථක වෙනවා කියන එකේ කාන්තාවන් විශ්වාස කරනවා කියලා තියෙනවා. නමුත් අපේ රටේ තාමත් උපවිදින්න තියෙන සර්කම ලබන්නේ පින්තසහගත විදිහක. ඇත්තටම අර වගේ උපවිදීමකුත් නෙමෙයි තව තියෙන්නේ. රාත්‍රීන් කිසියම් කෙනෙකුට තියෙන අසාධාරණයක් නිසා එම නැත්තම් මෞඛ්‍යන් අනියයක බලා ගැනීම කරනක් කෙනෙක් නැති නිසා උපවිදින අය නැතුවා නෙවෙයි. අනිත් බොහෝ අයට සිදු වෙන කාරණයක් පවතිනවා. මේ සසුන තුළට අන්තර්ගත වීමේදී තවසන් වාක්‍යයක් තියෙනවා. එන් කියෙන්නේ එදත් අදත් ඉදිරියටත් වළංගු විය යුතු දෙයක්. නමුත් ඒ එදාට වළංගුනට අද සසුන් ගත වුණ ඇතැම්මයට තේරෙනවා ඒක වළංගු නැතිනො. මොකද මේ වාක්‍යය. සම්බුදුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණාත්තායි මං කාසාවන් ගහිත්වා සම්මාදේ තමන් බන්තියන් සම්පන්න පාදායි. මේක තමයි ඉල්ලේ. සියලු දුක්ඛයන්ගෙන් මිදී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සිවුරුගෙන මේ සිවුරු මට දී මා පැවිදි කරනවා කියන්නේ. පැවිද්දේ අරමුණ එතකොට එහෙමනම් සියලු දුක්ඛයන්ගෙන් මිදීම සඳහා gedara pavatina sambandhaka ඉවත් වීමක් කර ගැනීම. පැවිද්දේ වසකීතයක් යන විට දකින්හන දේවල් නිසා අභ්‍යන්තරී සිදුවෙන යම් කාරණා නිසා එතෙමුන්ට වැටෙනවා මේ කියන කාරණේ සාක්ෂාත් වීමට අවශ්‍ය මඟ ගුරුවරුන් ළඟ නැහැ. අනුගමනය කරන බවක් පෙනෙන්නේ නැහැ. අපට ඉරවෙන්ටයි සිදු වෙන්නේ තියෙන මේ සමහර මේ විශ්වාස ලංගත්වයට ඉචාලංගත්වයට තත් වෙනවා සමහර අය. එහෙනම් මේ බොදු තත්ත්වයන් සමාජෙට ඉට කරන්නේ. ඇතැම් අය වෙනස් කරුණු නිසා තරපුරෙන් පොරොමෙන් තියෙන කරුණක් නිසා හෝ තවත් මොනවා හරි ග්‍රාහක බලක් නිසා හැදී සිටිනවා. තවත් සමහර අය මේක ඉරවිලා පවතපත් කරගන්නවා. ධර්මයේ නැති මේ පැවිද්ද කරදරයක් වෙන හැටටම සමහර අයට සාධකයක් වෙනවා. හිරවර ගැනීමක් වෙනවා. ඒ වගේම ඒබඳු සත්‍යයකදී මෙන්න මේ වචනේ මතක් කරගන්න ඕනේ. මතයක් සමාජයේ පැවතුනා කලක පටන් දැන් නම් මේක විතර පරිසහ කරන්නේ මේ සම්බුදු සසුන්හි අවශ්‍ය සැනසීම ලබන අවශ්‍ය ධම්ම ගොනෙ පිළිසහ අපට බුද්ධිම කරගත්ත කුසලතාවය නැති නිසා හෝ නැවත බුදුවරේ නිතරු ඉන්නට සිදුවෙනවායි කියන මතයක්. ඒ මතයේ 100%ක්ම ප්‍රයජ මතයක්. සත්‍යයක් නැහැ. නමුත් මේක සමාජයේ පැවතුනානේ. මේ පැවතුන මත්තමින් ගත්කල මේ පැවිදි වෙන කෙනෙකුට තමන් පැවිදි වෙලා මේ බුදුන් වහන්සේ දෙක ධර්මයේ දකින්න උන අනාගත බුදු සසුනේ නම්. පිළිවෙල ඉඳලා බුදුන් දෙක ධර්මයේ දකින්න උන අනාගත බුදු සසුනේ නම්. එතකොට නම් මේ සමාජය නිදහස් පැවිදි සමාජය ටිකක් බාධා සහිතයි. අද කරුණ අනේ ඉතිරි වෙන්නේ. මොකටද ඉර වෙලා ඉන්නේ කියලා හිතෙන්නේ නැද්ද? කල්පනා කරන්නකෝ. ඒ නිසා මේ උපරිදි වෙන අයට ගුරුවරුන්ගෙන් සිදුවන අසාධාරණකම්. එනනම් තවත් ඔය වගේ ඉර වීම. නැත්නම් තවත් කරුණක් මානසික දිනවා. එතෙන් මයට මේ පැවිද්ද සුත්‍තියක් නැතු වෙන තත්ත්වයක් වෙනවා ඉච්ඡාබන්ධක් ඒ නිසා. මේ යන විට එතෙන් මයට රෝගමත් වෙනවා. මේ හැඟීම් යටපත් කරගෙන කලබලකාරීව නැත්නම් අතෘප්තියකින් සිටීම නිසා ශාරීරික වශයෙන් කිසියම් ආකාරයක රෝග පීඩමක් වෙනවා. එතකොට ඒක ඔවුන්ට එතන කරදරයක් බවට පත් වෙනවා. මහිමයි දැක තිබෙනවා. සමනක් නෙවී ඔවුන් උපරිදි වූ පසුවේ රෝග නැතුව ජීවත් වෙනවා සමන දැකලා තිබෙනවා. ඒ නිසා මේ පැවිද්ද හිරදෙට අන්නේ ධර්මයේ නොතේරුම්ගෙන ජීවත් වීමට. තේරුම් ගත්තොත් කවදාවත් පැවිද්ද හිරදෙට මේ පුදුමාකාර නිදහස් දුන්නා. නිදහසෙන් නිදහස කරා යන්නට පාර තියෙන සහපාර ඉක්මන් කරන දුන්නා. ඔබ ඉතනල් බුදුජානන් වහන්සේ මේ විදාලා මේ සමාජයේ පැවිද්දන් වැඩසබුවයි කියලා. මාගේ මනසට එහෙම තේරෙනවා. දෙන්න පුළුවන්. නමුත් අවසානයේ ධනසංග්‍රහයෙන්කොට සියලු බන්ධන වලින් නිදහස් වීමේ මඟක් ලැබුණාම මේක බන්ධනයක් කියලා නෙවෙයි. නමුත් මේ කාරණා පුද්ගලයන් පැහැදෙන එක රැඳෙන්නේ. ලෝකයේ ධර්මීය ගැඹුරින් තේරු නොගෙන නැමින් අතල් බහ කරපු පමණින් ඔහු අන්‍යාත්මික සංවරයට ළඟාවු කෙනෙක් වන්නේ නැහැ. මේක පැහැදිලි කළ යුතු කරුණක්. බලන්න ශාසන ඉතිහාසයේ කොහොමද ධර්මය ආවේ? බාහනක පරපුරවල් කියන පරපුරෙන් පරපුරට. තමන් තේරුම් ගත්ත දේ කටපාඩම් කරන හිතිය පමණක් නෙවෙයි. කටපාඩම් දුන්නා කියලා හිතන්න එපා. තමන් දුටුදී ශිෂ්‍යයාට දුන්නා. අනේ හිමයි. ගුරුවරයා දෙන දේ පාඩම විතරක් නෙවෙයි. ඒකට වටහාගන්න දෙයක් දෙනවා. මෙය මාතලි ආලෝක ලෙනෙහි ධර්ම සංගායනකට ග්‍රන්ථාරූඪ කරන තැන දක්වාම ආපු සම්ප්‍රදායයි. ඓතිහාසික වශයෙන් ධර්මීය රැකීම සඳහා ගත්තා වූ අතිශය වැදගත් පියවරක් වශයෙන් සලකනු ලබනවා ආලෝකලිනී ක්‍රමදව කරන ලද මේ ධර්මීය ග්‍රන්ථාරූඪ කිරීම. නමුත් මේ මහිතන්න ඕනෑම දීක ඉෂ්ටිපාත වගේම අනිෂ්ටිපාත ගැන බාහිර සමාජීය කරන ක්‍රියාකලාපයක ගන්නා තීරණයක ඔබ ගන්නා තීරණය තුන ඉෂ්ටිපාත වගේම අපස්තිපාතක් බව කියනවා. මම හිතනවා මෙහෙම දෙයක්. මෙන්න මේ ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු අර කටපාඩමින් දිනීමේ අවශ්‍යතාවය නැති වුණා. දැන් ඊට පසුව කෙනෙකුට පොත බලා මේ තේරුම් ගන්න. පොත බලා තේරුම් ගැනීමේදී දුටු කෙනෙක් නෙවෙයි කියලා දෙන්නේ පොතෙන් වචන තමයි මතකට ගන්න. එතකොට ඒ දේ ගැඹුරු තේරුම් ගැනීමට තමයි කලක් මහන්සියෙන් කරනවානේ. එනිසා මම නම් හිතන තරමක් තමයි මේ පරපුරෙන් පරපුරට ගුරුරයා අරන්හා උදේ ශිෂ්‍යයාට දීමේ ප්‍රතිපදාව අත්කරණම් වීම නතර වීම මේ බුදු සමය සැනසීම ළඟා කරගන්න අපිට මාර්ගඵල ලාභින් ඇතිවීමට කිසියම් බාධාවක් නැද්දෝ කියලා මට හිතෙනවා. මම නිශ්චිතවම කියන්නේ ප්‍රදනා කරන්නෙත් නෑ. නමුත් අර ගුරුවරයා දුන්නේ කටපාඩම් පමණක් නෙවෙයි තමන් දිහට හිම. නමුත් පොතෙන් ගන්න කෙනෙකුට අර ඔබ කලින් කියලා පොතක් කරගන්න. පොතක් කරගෙන තියෙන්න. ඔබට බොහෝ දෙනෙකුට පෙනෙන්නේ ඔබ දකින දේ අරුණාම පොතේ තියෙන දේ නෙවෙයි. අපිට බලන්න කිපිටිය තුල අදත් ලෝකෙ පුදුරජානන් මහන්සිය දාලා ධර්මයේ සැනසීමේ මඟ පවතිනවා. ඒක තේරුම් ගත්ත කෙනෙකුට පෙනෙනවා අනිත් අයට පෙනෙන්නේ තමන් හිතන පතන විදිහට. මෙන්න මේ දෝෂය ඔය ඉදාසික අර දක්වාම එන දෙයක් පසින් මා කලකමනවා. ඒ එහෙම පෙනෙන නිසා තමයි ඒකම ධර්ම දේශනාවන් සරල සහ සංකීර්ණ ආකාරයක පැහැදිලි කරනු ලබන්නේ. මේ නිසා අපි මේ කතා කරමින් සිටි පුතන කුමක්ද? පිටන් තෝනේ නම් පැහැදිලිවීම. අපි සාස්ත්‍රික සම්ප්‍රදායේ අපේ ගුරු ස්වාමීන් වහන්සේලාතුළු තියෙන කතාවක් පවතින. ඒක අදටත් වරන් මේ සමාරණ. ඒ තමයි ඉෂොත් මුල්කටගෙන. නැත්නම් සතිගොනි ඉෂොත් මුල්කටගෙන. විකමික සම්බන්ධ කරන කියන කතාවක් තිබෙනවා. කිස් දානට පැවිදි කරපුවාම අංගානට ඉතුරු වෙනවා කියන්නේ. කිස් දානට ගොම දල්ලාස් කරනවා. අංගිලම සත වේසේ දෙකයි තියෙන්නේ. මේක මෙහෙම වෙන්නේ සංසාරික මට්ටමින් මේ සඳහා තේරුම් ගැනීම අවශ්‍ය දියුණු කරගත්ත බුද්ධියක් නේ පුරාවෙන්නට පුළුවන්. කල්‍යාණ මිත්‍ර සේවනයේ නොලැබී ලෞකික අධ්‍යාපනයේ ගමනක් ලොමියන් නිසා වෙන්නට පුළුවන්. එමත් නැත්නම් ඔවුන්ගේ කොණේ මහිමේ නැති වෙන නිසා වෙන්නට පුළුවන්. ඒ කොණේ මහිමේ වෙන මතයක් කියන්න තියෙනවා. බලන්න. අපේ ශාසනයේ පූජනීය මහා සංඝරත්නයේ අපි දායක පින්නතුන්. ජීව ප්‍රසෙන් කරන ලබන උපස්ථාන. ඒකට උන්වහන්සේලාගෙන් අය කරන්නේ නේද? කිසි ලබන්නට උන්වහන්සේලාට කිසි අමාකාරයක කොණේ මහිමයක් තිබෙනවා. දැන් මම කියනවා උපර දෙන්නම් දැකලා ඉන ඉවරයි. අපේනක් දීලා. බලන්නලා ඉන්නදලා දෙනදී බලන්නලා ඉන්න පිනක් නැහැ. ඔකේම බලන්න පුංචි දරුවන් කෙරේ ඔබේ සමාජයේ උපදින ඔවුන්ට අවුරුදු 15ක් 20ක් කරපු මව්පියන් අය කරලා තියෙනු දෙන්නේ ඔවුන්ගේ සුරතලයට දරුකමට මව්පියන්ට සියල්ල සපයා දෙන්නට හිතෙනවා පින්වන්තකමක් ඒක නමුත් මේ දරුවාගේ දරුකම ඉවත් වෙන්නට ගියොත් එතකොට මොකද වෙන්නේ අර මව්පියන්ගේ සංග්‍රහය නොමිලේ ලැබෙන සංග්‍රහය අයින් වෙනවනේ එහෙනම් මා හිතනවා මේ සමාජයේ දිනාපු පුණ්‍යාන්ත තමයි ඉවර කර ගන්නවද මේ දරුවෝ සහ ඇතැම් දෙවිඳු. ඒ නිසා තමයි පුණ්‍යාන්තකම් කියන්නේ ඉවර කර ගන්න එකයි කියලා කියන්නේ. මේ සසර වසනවා නම් පින් කරලා ඉවර කරන්න බෑ කවදාවත්. ඇතිවන්නේ නැහැ. නැවත නැවත කළ යුතු දෙයක්. එමයි ඒක ප්‍රසිද්ධිය. මේ තමන්ට උරුම වෙන මේ ප්‍රතිපහසුන් පිළිබඳව පැවිද්දේ හෝ ඉවර ජීවිතයේ මිසු ප්‍රති පිළිබඳව ගත්තා බුදුරජාණන් වහන්සේ කිසි විටකත් පදාරන්නේ නැහැ. අහඹුලි සම වෙනවා කියලා. මේ පිටපස තවතිනවා පරිහරණය කිරීමේ පරිභෝග කිරීමේ කිසියම් ක්‍රමයක්. ඒක දුන්නාසේ මනමින් පැහැදිලි කරලා තියෙන කරුණක්. ඒක අපි තේරුම් ගන්නට වෙනවා. කස්ස කම්මස්ස විපාකේන නාස්ස උලාරා බත්ත භෝගා චිත්තං නමති. එහෙම වෙනවා. යම් කිසි අකුසල නැත්තම් ඕනෝ කුසල කර්මයක විපාකයක් වශයෙන් යෝරාද්‍රෝ බත්තා ආහාරය අනුභව කරන්න හිතෙන්නේ නැහැ. වස්ස භෝගය චිත්තං නමති අඳුන් තිබුණාට අඳින්න හිතෙන්නේ නැහැ. ඥාන භෝගය චිත්තං නමති. නාස්ස කියන ගුණෙන් ගන්න වෙනවා ඔබට කියන එක. යාපරියාන වාහන තිබුණාට පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම පංචංගම් කාම වුණා චිත්තං නමති. අර පුණ්‍යවන්තකම මැද නිසා මේ වහිමි වුණාට පරිහරණය පරිභෝජනය කිරීමේ හිත නැමෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා උන්වහන්සේ සූත්‍ර දේශනා කීපෙකින් පෙන්වලා තිබෙනවා. ඒ නිසා අපිට කිසියම් දෙයක් හිමි වුණාම ඒක ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නැහැ. පරිහරණය පරිභෝජනයේදී ක්‍රියා සම්බන්ධන ලෝකප්‍රයව සම්බන්ධයි ප්‍රකටම සම්බන්ධන මිලෝ කරලා අපිට සම්බන්ධය ගන්න. ඒ කාරණා තේරුම් ගන්නකොට අපිට එහෙමනම් මේ පින්වන්තකම කියන එක. පින්වන්තකම කියන එකත් මේ සසරේ අරන් යන දෙයක් හා හේන නොකරගත යුතු දෙයක්. අන්දකින කරුණක් තිබෙනවා. ඉවරමක් තියෙනවා. මේ පැවිද්දත් සමග නිරවදී ගුරුවැසුරක් නොලබන විට ඒ තරුණ අය අර අධ්‍යාපනයට පමණක් තමයි. මල්පන්තු යාපරි දේශනාවාදී මේ කාරණා කෙරෙහිින් ලැබියව කලාතුරකින් ඉදිරියෙන්නේ බොහෝ දෙනා යළි වෙලා යනවා. එතකොට පාසල් අධ්‍යාපනයේ වගේම පිළිවෙන් අධ්‍යාපනයත් ලෞකිකයට බර වෙනවා. බර වෙලා තියෙන හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. නිවැරදි කරගත යුතු ගැටලුව. ඉදා පිළිවෙන් අධ්‍යාපනය යන ඔය ආරම්භ කිරීම පමණක් නොව අධ්‍යාත්මික පරිශුද්ධිය සඳහා කරුණ අවබෝධ කර ගැනීම මුල් කොට ගන්නවා. ඒත් අදවන විටය තව අනිත් දරුවන්ගේ විශ්වවිද්‍යාලයට යන උපාධිය ලබන දෙයක් බවට ලඟුයි. ඒ සඳහා ඉලක්ක කරන අය වහින්න බව අපට තේරෙනවා. පෞද්ගලිකව කියනෝ නම් ඇතැම් තරුණ දරුවන් අපිත් එක්ක හිතවත් වුණාම අපිට කියලා තියෙන කරුණක් තියෙනවා. අපි නම් මේක මෙහෙම මානසිකව ආසානෙ නෙමෙයි ඉගෙන ගන්න ඉන්නේ උපාධිය ගන්න. මෙහෙමම කියතු අය මට හම්බ වෙලා තියෙනවා. ඒකට ඔවුන් සන්ධාරෙන් දෙන්නේ ඔවුන්ට මේක පහසුවක් වෙනවා සිපසේ පහසුව නිසා. ඒ වගේම වෙනත් කටයුතු වල නිසා. ඒක උදව් කරගෙන ඔවුන් යන්නේ එතකොට අර බුදුන් වහන්සේ අදාළ මග නෙවෙයි. මේකට වග කියොත් අන්නේට ගුරුවරයත් වල කියන්ත වෙනවා. සමනොත් වල කියන්ත වෙනවා. සබ්බ දුක්ඛ නිසරණ කියන වචනේ අහස්ම කිරීම තුළ ඒවමනක් නෙවෙයි. ධර්මයේ කියන එක නිර්වුල්ල නොලැබීම තුළ තමයි මේ අධ්‍යාත්මික සම්මරේත කිරීමට ඇලියන්නේ සහ කෙනෙක් පිළින් පිළින්නේ. පරිහාන ධම්ම කියන සූත්‍රයක් තියෙනවා පිටකේ. බුදුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන කරුණක් තියෙනවා. ඒක ස්ත්‍රී පුරුෂ දෙහි පැවිදි බේදයෙන් තොරයි අතීත වර්තමාන අනාගත කාල බේදයෙන් දෙද්ද තොරයි. මොකද? මේ පෙනෙන කිසියම් පුද්ගලෙක් සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නේ නම් ඔහු ජීවිතයේ මුල සිට අග දක්වාම පරිහානියට පත් වෙන එක වළක්වන්න හැකියි. එළදී මේ සසන ප්‍රසාදයෙන් මේ ජීවිතේ ප්‍රසිද්ධ වෙයි. සංස්කාරයන්ගේ අනිදුක්ඛනාත්මය පැහැදිලි වෙන තැන් අපිට පෙනෙන්නේ නැහැ මනුලෙ. පරිණිම් පාරංකරණ විභාගයේ තියෙන අරුණම මේ ගැඹුරු තේරුම් ගන්න අය ඉන්න බවක් පේන්නේ. තේරුම් කරගෙන අයක් ඉන්න බවක් පේන්නේ. මේ කාර්යය මේ කාරණේ ගත්තා අපට තේරුම් ගන්නට වෙනවා ඒකෝ පැවිදි හැමදෙනාම සිටියා වූ සන්තෝෂදායක ජීවිතයෙන් ඉවත් වෙමින් එන්නේ ඉන්නට ජීවිතයේ දුක්ඛදායක ප්‍රධාන බව. මේකදී වෙනක ධර්මදේශනාවකදී මම ප්‍රශ්න කිහිපයක් පිළිබඳව කතා කරා ඔකෙන්. දීදි වැඩියෙන්ම සතුටින් ඉන්නේ කුඩා දරුවද, තරුණ වියේ ඉන්න කෙනාද, දැනුවියේ ඉන්න කෙනාද, වයෝවෘද කෙනාද? අනිත් අතට ප්‍රශ්නය ہوا۔ වැඩියෙන්ම දුකසේ ඉන්නේ කුඩා දරුවද, තරුණ වියේ ඉන්න කෙනාද, දැනුවියේ කෙනාද, වයෝවෘද කෙනාද? සියද සියක්ම පාහේ ලැබුණ උත්තරය උනේ වැඩියෙන්ම සතුටින් ඉන්නේ කුඩා දරුවා, වැඩියෙන්ම දුකසේ ඉන්නේ මහලුයි කියලා. ඉතින් කියෙන්නේ අර කරුන්නේ නේද? තමන් අනුගමනය කරන ප්‍රාමාර්ගයේ ඇති වර්ණ නිසා තමන් එන දෙමක ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි කරගෙන ඒකට තමයි පරිහානියට පත් වෙනවා කියලා කියන්නේ. නිවන අධ්‍යාත්මික පිළිච්ච සම්මාකාරයක සුපිරිසුදුනක් නැති කරගන්නවා. ඉතින් මේ නිසා මේ කරුණ අපි මේ පැහැදිලි කලේ මොකද්ද? උපරිදි වීම කියන එක පිටපස. භවතින කරුණ තේරුම් ගන්න වෙනවා ඒ පැත්තට. අනෙක් පැත්තට එහෙම වෙන්නට පුළුවන් ධර්මයේ කියන ප්‍රසන්න සමාජීය විරුද්ධ හේතු නිසා. මේ නිසා කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම ඇති කරගන්න මේ හේතුවක්. මේක සිදුවෙන්නේ පොද්දක සාරය තිබුණා තමයි. පොද්දලේ බොහොමද කටයුතු කරමින් ඉඳලා ඔහුම යනාගියොත් එහෙම පිටතර හොඳ දෙයක්ම කොට කරගත්තේ කියලා ආරයට කරපිට. ඒක උ යොදා ගන්න ලබනවා තවත් කෙනෙක් එක නොයන්නට සහ ධර්මයේ ශ්‍රවණය නොකරන්නට. මේ හේතුවෙන් ඔහු ධර්මයෙන් නැකට. මේ අතුරුනි කාරණා. ඊළඟට අපි යනවා පස්වෙනි කාරණාවත් බලන්න. පුනචතරම් වික්‍රේ යස්මින් පුද්ගලේ පුද්ගලෝ අභිප්‍රසන්නෝ හෝති. අබුදමානෙන් තව කරුණක් කියනවා යම් කෙනෙක් තවත් කෙනෙහි මහත්සේ පැහැදී සිටිනවා. ඒ පැහැදීම ලැබෙන පුද්ගලයාට සිදුවෙන දෙයක් වෙනවා. සෝලක්ෂෝ කාලංකතෝ හෝති. හිතන අතමුන් වහන්සේ කාලක් ක්‍රියා කරන ලබනවා. අපත්තිය ධර්ම ලබනවා. මෙයා සමාජයේ සිදුවිය හැකිනේ. අනුවක්ෂීයක්ම ජීවත් වෙන්නේ නැතිව සැකම් කෙනෙක් තමන් පැහැදිලි පුද්ගලයා අකාලේ වියෝගෙන් ලබනවා. මේ වියෝගෙන් වියෝගක් නිසා අපේ රටේ සමහර අය අඳාරලපු නැති. ජීවිතවලින් සෝපාලා කැන්ද්‍ර පාරදර්ශී මතක් කරගන්න පුළුවන්. අම්මාගෙන් මම කියන්නේ. ඒ නිසා අපේ සමාජයේ අපේ බොහෝ දෙනා කරගත් වරදක් තමයි පුද්ගලයින් පැහැදිලි එක. මා ධර්ම දේශනා කරන්න පටන් ගන්න අවුරුදු 35ක්. අවුරුදු 15 කට ඉඳලා මා කියන දේක් තියෙනවා. මටවත් හැදෙන්න එපා. මම මේ කියන දේ හරිද? හරිද කියලා තේරුම් අරගෙන කියනුගමනේ ගන්න. මටවත් පෞද්ගලිකව පැහැදෙන්න එපා කියන දේ. ඒ අර අර කාරණේ ප්‍රතිපදා සූත්‍රයේ දකින්න තරයි මම මේ තියෙන්නේ. මොකද අපි හිතනවා අපි මේ පැහැදිලි කරන දේ නිරවුල් නිවැරදි කියලා. නමුත් අපි මේ කෙලවරට කැමති අය නෙවෙයි. එහෙනම් අපාතිනුත් අපි පත්තානේ වැරිලා මරතන් වලදී කිසියම් ආකාරයක අනුපාදයක් සිදු වෙන්න පුළුවන්. සමහරක් නෙවෙයි අප නිවැරදි වුණත් ඔබට තේින්න පුළුවන් අපි ගත්ත තීරණය වැරදි කියලා. බුදුජානන් මහසීත් නිවැරදි වුණාට උන්වහන්සේගේ සියලු කාරණා සමාජයේ පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළා. දුස්සක් කිව්වා. අවුලා කරයි වන්න කෙනෙක් කියලා කිව්වා. දැන් නම් නෝ කියන එක පරිවාද කරන්න රැකගෙන හිටියා. වතර බනවාට ලින් වලට පිටු දාලා දැම්මා. ඉතින් අපිට අපි කියන දේවල් අපි හදස් ඒ වගේ අනිපාඩුකම් තියෙන තුරු නැත්නම් අඩුපාඩු නොවන ඔබේ දෘෂ්ටි කෝණයට අනුව ඔබ හිතන පරිදි යනවා ඉන්න. ඒ නිසා මේකත් කළ යුතු එකම කරුණ. කොහොමද? ඔබලඟ තියෙන මේ මූලික දෝෂේ නික උපන්දී දෝෂයක්. පුද්ගලික ක්‍රියාවීම තේරුම් ගන්න. පුද්ගලික ක්‍රියාවකට ඔබට ලැබෙන දෙයක් නෑ. සත්‍ය ප්‍රදී කියන කාලිනව ඒ ක්‍රියාවලින සුක්තිය අර වගේ අප්‍රසාදය තුර නැති වෙනවා. ඒ හේතුව ඔබ පෞද්ගලික ඔබනේ තමයි තමන් මහන්සි ඉතින් අල්ලාගෙන සිටිනේ. එසේ නම් අපි අසත්මනික ජීවිතය තුළ කතා කරන්න තොර මොකක්ද? මේ මාමලෙන් මතක් කළේ පුද්ගලයන් කෙරෙහි පැහැදීම තුළ සිදුවෙනා වූ ආදීනව කහ. එනම් ඊළඟට මට කියන්න පුළුවන් කමක් තියෙන තුන පුද්ගලයන්ට පැහැදෙන්න එපා නම් කොහොමද පැහැදිය යුත්තේ කියන එක. අම්මමයිගේ සම්ගණීමක්වත් තියෙන තුන සාසනික ඉතිහාසය තුළ අදාළ ලකුණයි තුනයි විද සංවිධානය පිටව ගත්තයි ඒ සංවිධාන තුළින් ගියා මාර්ග කරා ගියායි අදහස් කරන්න මේවා අපි මාර්ගයෙන් පැහැදිලි කරන්නේ. එතකොට මේ හැම එකක් තුළම පවතින්නේ අපි අර සම්තනක නතර වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ සැනසීම සඳහා කිසියම් ආකාරයක ගැඹුරු ධර්මයක් පැහැදිලි කළා. මේ ගැඹුරු ධර්ම පිළිබඳව මට එන්න මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. කිසියම් දේශනාවකදී මට අහන්න ලැබුණා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව කරද්දී කුසලතා පරිපූර්ණ හිටපු කෙනෙක් නිසා කොන්නෙන් තවසක් ධම්මෙස පැහැදුනා. පැහැදුනා. අදත් මේ ධර්ම දේශනාව කෙරෙනවා. කතාවක් නෙමෙයි දේවතාවක් නෙමෙයි 50 එහෙම සිද්ධ නොවන්නේ අද අපිට කුසලතා පරිපූර්ණ නොවන බැවින් කියන අදහසක් පිටපත් වෙනවා. මම නම් මේකට එකද වෙන්නේ නැහැ. ඒක අදහසක් වශයෙන් ඉදිරිපත් කිරීමේ අයිතිය පිළිගන්නවා. නමුත් මේක පිළිගන්නේ නැමක් තියෙනවා. මංගල ධර්මදේශනාවෙහි සඳහන් වෙන අත්ලේ සාන්තලයක පිළිවන් සඳහන් වෙන වචන එකක් විතරයි. දෙකක් විතරයි. උන්වහන්සේ එදා උන්වහන්සේලා අමතමින් පස්සක තවසන් අමතමින් මේ පොතරම් දුරට ගැඹුරට පැහැදිලි කරන්නේ. අපි මේ අර්ථය ගන්නේ නැතිව අපට වෙන සරල අර්ථයක් කරන් මේ සමාජයට බිර ධම්මයක පැහැදෙන්න කිව්වට පැහැදෙයිද? මම උත්තර ගන්නවා මේ. තථාගත ප්‍රේරිසස්ස ධම්ම විනී විවතෝ විරචිතෝ පටිච්චානෝ එන මෙතන විශේෂයෙන් සැලකීමක් තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්ම විනය කියන දේ විවෘත වුණොත් තමයි බබලන්නේ රැසුණොත් බබලන්නේ නැහැ. මේ ගැන හිතන්නකො. මේ අතින් අතේන ගමනේදී තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය මත මේ තව තියෙන්නේ. ඒ මනමේ විස්තර වෙනවා. එහෙම නැත්නම් සරල වචන වලින් එය සංකීර්ණතා අධහැරලා තියෙනවා. ඒ ගැඹුරු නැතුව තමන්ට තේරෙනවත් තමින් යම් දේවල් පැහැදිලි කරනවා. අද නම් බොහෝ විට අනුශාසනා දේශනා සරන් දෙන විට අමවලු ඉස්සරදී අම්යම් දේවල් සරන් දෙන විට අපිට යනකොට කතා කරන කාරණා සරන් දෙන විට පැහැදිලි වෙන්නේ අර කාරණේමයි. විවතෝ විවචති. නොපටිච්චන්. වැසුනේ නුගබලයි. කිසියම් ආකාරයක තථාගතයන් වහන්සේ මනමින් දේශනා කළ දේවල් වල අර්ථය සරල වී පවතිනවා. මා එසේ කියන්නේ පිටුවක් ආරීසනෙමි. සද්ධර්ම අන්තර්ගාන සද්ධර්ම ප්‍රතිරූපක නම් වූ සූත්‍රයන් දේශනා කරමින් උන්වහන්සේ මේ ඇතුළක් කරන්න තිබෙන වශය විය හැකි. එනම් අප කලමෝ විශ්වාසට බලකරගත් කිලෝගර බුදුපියාණන් වහන්සේ වදාළ නිරෝධ ධර්මය තුළ එදා ප්‍රතිඵල ලැබුණා. අදට ඒ ප්‍රතිඵල නොලැබෙන්නට හේතුවක් නෑ. නිරෝධ වටහා ගත හැකි නම් තේරුම් කරලා දෙනවා. ඒ වගේම අපි මේ අසුභවාදී චින්තනයක පිටින් අවශ්‍ය නැහැ. අවල් ඉලක්කම දක්වා අසුන පවතින අතරින් එහාට මේ ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි කල්පහට දෙකක් මම ගන්නන්නේ. උන්වහන්සේව රාලන්නේ ධර්ම විනය පවතිනවා නම් එනවා සාසනස්ථායි. කවදාවත් මේ සසුනේ ඒ ප්‍රතිපල ලාභින්ගෙන් ඉස්සෙන්නේ නැහැ කියන්නේ. පරම ඉලක්කම දෙකක් නැහැ. සංගත වර්තමානයි. වර්තමානයි තව අවුරුදු 5000ක් 10000ක් ගියත් වර්තමානයි. අප පුරාල්ලන්ට උන උත්සාහ කරන්නට උන කර්ම කරන්නට උන මේ සසුන අතුරුදහන් කරන්නනේ. වැසුන දේවල් මතු කරලා දීලා ඒ තුළින් මිනිසාට සැනසීම හදා කරලා දීලා සැනසුන මිනිසුන්ගේ සංඛ්‍යාව දේව පැදි වශයෙන් වැඩි කරන්න වෙනවා. මේක මේ නැති වෙන්නයි යන්නේ අපිට කරන්න බෑ කියලා අසුභාදී චින්තනකින් එකක් නෙමෙයි. අපේ ඉතිහාසය අරන් බලන්න යම් යම් තැන්වල පවතිනවා පරිහානියටපත් වූ යුග. නමුත් ඉතින් හමාර වුණාද? ඊටවද ප්‍රියාශීලී පුද්ගලෙක්, ඊටවද දුර්දර්ශී පුද්ගලෙක්, ඊටවද වීරවන්ත පුද්ගලෙක් පැමිණීම තුළ ආපහු අපේ රාජ්‍යයන් ශක්තිමත් වුණානේ කිසිපිය. එහෙනම් දියුණුවීම පිළිගැනීම කියන එක තමයි තියෙන දෙයක් නෙමෙයි. අපි මේක පරිහානියටම බාර දීලා දිගින් දිගටම යන්න නෙමෙයි උත්සාහ කරන්නේ. අපි පරිහානිය ඉවර කරලා දියුණුව මත කරගන්න සපනා කරන්නේ. එසමයි අපි කාලේ දානේ කැපවීම කිසිමක තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ. එනිසා තේරුම් ගන්න වෙනවා මේ කරුණ මැනවි. අපි අසුභවාදී වෙන්නලා අපිට මේ තේරෙන්නේ නැත්තේ අපි පිළින් මඟ නිසා කියන මේ නිගමනය තෙන්නපා. ඉදාට වඩා මේ සමාධිය බුද්ධිමත්. ඉදාට වඩා පිළිස්වැනි පහසුකම් වැඩි. එනම් ඒ අපට තේරුම් ගන්න ඕන කරුණ තමයි ඒ බුදුන් වහන්සේ වදාළ කරුණ එසේමද පැහැදිලි වන්නේ නැත්නම් කිසියම් සම්පූර්ණතාව පවතිනවා. ඒ වුණතාව පවතිනවා නම් අපිට පින් නැහැ කියන වචනේ අරගෙන මේක වසාදම මේක බලවත් අපරාධයක් කියලා මම කල්පනා කරන්නේ. එසේනම් අපි අවසන් විග්‍රහයට එනකොට පැහැදිලිය යුත්තේ පුද්ගලයෙකුට නොවේ නම් පැහැදිලිය යුත්තේ කුමකටද කියන මේ ප්‍රශ්නට උත්තරේ එකෙන් කියනවා නම් ධර්මයේ ලකේද බුදුන් දකි. ඒක පාළියන බාරන්තරයක් කාලයක් නේ. ඒකේ කියු පමණින් ධර්මයේ කියන්නේ කොහොමද කියන්නේ හොයාගන්න බැහැ. සංගාතිපන්න සූත්‍ර දේශනා කරන මහන්සිව දාරන්නේ සිවුරු කුණේ ගෑවි ගෑවි හිටියක්. දකින්න හම් වෙන්නේ නැහැ. හදේ ගෞගණක් කැපෙන්නේ හරි දකින්න පුළුවන්. ඒ ගෞගණන අපේ වසර 2600 ට ගන්න. අපි එච්චර ඇත නෙවෙයි ඉන්නේ. බුද්ධෝත්පාදයක් සහ බුද්ධෝත්පාදයේ අතර කාලය. තව බුද්ධෝත්පාදයේ අතර කාලය ගත්තම මිලිමීටර 1ක් සහ මිලිමීටර 9999ක් තරම් අබුද්ධෝත්පාදයේ මිලිමීටරයක් තරම් ප්‍රමාණයක් බුද්ධෝත්පාදයේ. ඒ මිලිමීටරයෙන් අපි එච්චර දුර ගින්නේ. මේ මුද්‍රණය කොට බෙදා හැරෙන විහාරස්ථානයක් පාසා ආරක්ෂා කර තිබෙන මේ ග්‍රන්ථවල ග්‍රන්ථ තුල බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා වැඩ ඉන්න බව තේරුම් ගත්තේ නැද්ද? කවුද බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා? උන්වහන්සේ සිවින සතිය දිලෝට ප්‍රකාශ කළේ නැද්ද? ධර්මීය ගුරු තරදරි තබාගත්තයි කියන්නේ. ඇයි ඔබ අචල විශ්වාසයෙන් යුක්ත මේ ධර්මය නම් කුමක් වේ බයන්නේ නැත්තේ? අනික තේරුම් ගන්න වෙනවා. මේ ධර්මයේ කියන වචනේ පැහැදිලි කිරීමේදී මා පිටකට ධර්ම දේශනාවලදී පැහැදිලි කර තියෙන කරුණු කීපයක් සාරාංශ වශයෙන් කියන්නම්. අප මේ සමාජයේ සංවරයෙන් උත්සාහ කරන්නේ පුද්ගලයන් වශයෙන්. මේකෝ පැහැදිලි. ඉතින් දැන් භාවිතා කරන ලබන්නේ ශික්ෂාපද සංවරය. මේ ශික්ෂාපද සංවරය හොඳයි අවශ්‍යයි එකින් කිසියම් සංගමයක් සංවරයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා ශික්ෂාපද පනවන්ත පෙර දේශනා කළේ කුමක්ද? ඔබ අසා තිබෙනවාද? මුල් අවුරුදු 20ක් යනතුරු භික්ෂුන් වහන්සේලා සඳහා කිසිදු ශික්ෂාපදයක් තිබුණේ නැහැ. ශික්ෂාපද පනවන්ත සිදුවුණේ වැරදි කරන අය රැවෙන්නේ කියලා. ඔබ හිතන්නකෝ. මුල් අවුරුදු 20 තුළ ශික්ෂාපද පනවුණේ නැත්නම් උන්වහන්සේලා සංවර වී සැනසීම ලබා ගත්තේ කුමක් උදව් කරගෙනද? මෙන්න මේකයි පින්නතුනේ ධර්ම විනය කියලා කියන්නේ. ධර්මයේ මූලික ප්‍රතිපදා විනය. මේ ධර්ම විනය දේශනා වෙන්නේ පුද්ගලයාම කොටගෙන නෙවෙයි. පුද්ගලයාට මුල් වෙන තවත් ධර්මතාවයක් තවතිනවා අපි ළඟ සහ ඔබ ළඟ හැම දිනාගම. ඒ දුම්මහන්සි වදාරන්නේ පංචස්කන්ධයගේ ඉදීම මැරීම කියලා. පංචස්කන්ධයගේ ඉදීම මැරීම තමයි බුදුන් වහන්සේ අදාළ බුදුන් වහන්සේ වදාළ දේ පංචස්කන්ධය ආරීත වීම නැහැ. පංචස්කන්ධයාවේ ඉදීම මරින්න ඇසට දකින්න බෑ. පංචස්කන්ධයාවේ ඉදීම මරින්න බුදුන් වහන්සේ වදාළේ පිළිමයි. කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු. මේ තේරුම ස්කන්ධයන්හි ඉදීමත්, දිරීමත්, මරීමත් සිදුවන විට. කනේ පරිපම් අවුරුද්දක් අවුරුද්දක් පාසාම දියසක් දියසක් පාසාමයි. ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබ ජයසේ චුපදීන්නේ යෙසේ චිරන්නේ නියසේ චිමියන්නේ. දැන් මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉදීම දිරීම මැරීම කියන මේ සිද්ධිය මුල් කොටගෙන තමයි ධර්මයේ විග්‍රහවන්නේ. මේ මෙතෙන්දී පාවුට හරිත් මතක් කර දෙනවා වැරදී ගිය තැනක් පිළිබඳ. බලන්න සමාජයේ අම්මම්මගේ කරන විග්‍රහයන් අරගෙන බලන්න. උන් කියනවානේ මේ සියල්ල අනිත්‍යයි කියලා. ඒ මේ සියල්ලට අයිත් තාත්තා නිකුමන්ද? දැසින් දකින ලෝකපවතින අටදස් දේවල්. ඒවත් සංස්කාර නම් තමයි. නමුත් අවිද්‍යාවත්‍ය සංස්කාරා කියන එකට නෙමෙයි. අනික තේරුම් ගන්න. බුදුන් වහන්සේ වදාළනේ අවිද්‍යාවත්‍ය සංස්කාර. මේ තේරුම් ගන්න තෝරන කර්ම තමයි සංස්කාර යනු. සිත මොල් කොටගෙන ඒ අය විසින් අනාගත ඵලිත වීම සඳහා එකතු කරන්නා වූ හේතු වලට ඒ අනාගත ඵලිත වීම සඳහා එකතු කරන්නා වූ හේතු දෙස බලා ඒවා නිත්‍ය සුඛදානාත්මද ඒවා අනිත්‍ය අනිත්‍ය දුක්ඛදානාත්මද කියන එක තේරුම් ගන්නට අවශ්‍ය සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය ඔබට ලැබිය යුතුයි. නැසේ නම් ඔබ මොකද කරන්නේ? ඔබ අර කවුරුත් කියපු වචනයක් පාඩම් කරගෙන දැසින ලෝකෙට බලනවා. බලතම ඔබට පේනවා. අටලත් සියලු දේවල් යන්දා වැඩි වෙන විනාශ වෙන බව. කල්පේ නදී හරි විනාශ වෙනවා කියලා කියනවා. ඒක මේක ඇත්ත. බුදුන් වහන්සේ හදාගලා තියෙන හැම දෙයක්ම නැති වෙනවා කියන්නේ. නමුත් මේ හැම දෙයක්ම නැති වෙනවා කියන ඉගෙන ගැනීම පාඩම ඔබේ සිත සංවර කිරීම පිණිස. ඔබේ සිතින් ප්‍රේසයන් බහැරවීම පිණිස කිසිවිටක් වළංගු වන්නේ නැහැ. අනික තේරුම් ගන්න. මේ ඇති නොයි නැති නොයි කියන එක වරංගු වෙන්නේ සිත පිරිසු කර ගැනීම සඳහා. එන්නත් කාටවත් කියන්න පාඩම් කරතර ඉන්න නෙවෙයි. ඒකේ ගැඹුරු අන්නේ ඇයි? ඒක කෙනෙක් භාවිතා කරන්නේ නම් එහෙනම් ඔහුට අනාගත ඵල උපදවන හේතු ඉතුරු නොවීම නම් ආයෙත් පටන් ගන්නවා. ඒකයි මම මතක් කළේ මේ ධර්මයේ විග්‍රහයේදී මොකක් හෝ ප්‍රමාදයක් නිසා අපි කිසිවකට පිටවන් දුස්පා ගන්න නැහැ. සසුන අතර දහන් වූ යටපත් වූ ප්‍රසම්පදාව පවන තිබූ යුගයල් තිබූ බැරි එම වැඩි විග්‍රහයන් එන්න සිට තිබෙනවා. නමුත් පිටුකේ පරිහරණය කිරීමේදී පරිමන්තන සූත්‍රය අරන් බලන්න. පරිමන්තන සූත්‍රයේ උන්වහන්සේ වදාරන්නේ අවිද්‍යා දතෝයම් වික්‍රේ පුරිෂ පුද්ගලෝ පුඤ්ඤං කේ සංකාරං අභිසංකරෝදී පුඤ්ඤෝත දතෝ හෝති. එතකොට කිසියම් පුරුෂ පුද්ගලයෙක් මේ අවිද්‍යාව නැමැති අඳුර මත ඉඳලා රැස් කරන ජාතිකක් උන්වහන්සේ පෙන්වනවා. පුඤ්ඤං කේ සංකාරං අභිසංකරෝති අපුඤ්ඤං කේ සංකාරං අභිසංකරෝති ආනිජ්ජං කේ සංකාරං අභිසංකරෝති. මෙන්න මේ තුනතනේ මේ සබ්බ සංකාර කියලා කියන්නේ. උඹට තේරෙන භාෂාවෙන් කියනවා නම් ලෝභ දේශ මොහ මූලිකකට පව් රැස් කරන අනාගත විපාක. ලෝභ දේශ මොහ ඉතරම් නැත් මොහේ සහිතව තින් කියන හට පිටුණ අධි සංකාර රැස් කළ එයත් නැවත උපත පිහිටා අනාගත විපාක. මේ කාම ලෝකයේ තුල කාම ලෝකයේ කියන්නේ කොස් කාම භූමිය තුල තමයි මේ පුඤ්ඤං කේ සංකාරං අපුඤ්ඤං කේ සංකාරං කියන කාරණා බලපවත්තන්නේ. අපි බුදුන් වහන්සේ පහළ වුණාට පෙර සමාජය තවත් දෙයක් හදාගෙන හිටිය සංකාර ආයක තියෙනවා. ඒ තමයි රූපී අරූපී ධ්‍යානලාභින් තමන් එක්රැස් කරන ඉස්සාව සංකාරයට කියනවා ආනිජ්ජං කිය සංකාරම්. එතකොට බුදුන් වහන්සේ වදාරන්නේ මේ විඥානය කියන අසරණයට ඔබ තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. යමෙක් කියනවා නම් පව හොඳයි කියලා විඥානය ඒකට ආයක හොඳයි කියලා පිළිගන්නවා. යමෙක් කියනවා නම් පින හොඳයි කියලා විඥානය ආයක හොඳයි කියලා යනුමත කරනවා. යමෙක් කියනවා නම් ආනිජ්ජාභි සංකාරය හොඳයි කියලා යනුමත කරනවා. මේකයි මායූප පංච විඥානං කියන්නේ. විඥානයට පෙනෙන්නේ මායාවක්. කවදාවත් සත්‍ය වෙන්නේ නැහැ. ඒ නිසායි අපිට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. නැත්නම් විඥාණයට මායාවක් නම් පෙනෙන්නේ විඥාණය කියන්නේ දෙයක් නෙමෙයි. සමහරවයි විඥාණය කියලා කියන්නේ අමුතු දෙයක් කියලා හිතන්න. විඥාණය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදු වෙන්නේ දැනගන්නා උචෛතසිකයට. තාත්මයක් හෝ දෙයක් නෙමෙයි. විශේෂයෙන් දැනීම. එතකොට තේරුම් ගන්න මේ මායාසගත වූ විඥාණය තේරුම් ගන්න නැතුව මායාසගත වූ විඥාණයෙන් ඔබට පෙන්වන දේවල් කොහොමද හරි වෙන්නේ? ඉසේනසේ මුලාවකට අපි ඉන්නේ නැහැ. උන්වහන්සේ මෙන්න මේ පුණ්‍යාවි සංකාරය, අපුණ්‍යාවි සංකාරය, අනිත්‍යාවි සංකාරය කියන තුනට සබ්බේ සංකාරා කියලා කියනවා. මේ පරිවංශන සූත්‍රයෙන් තමනක් නම දීගනිකයි සංගීත සූත්‍රයෙන් තමමට උකට දක්වන්න පුළුවන්. අපි මේක දකින්න නැතුව තේරුම් ගන්න නැතුව දැසින් ලෝබලා ලෝ තියෙන සියලුම ලෞකික වස්තු සංස්කාර කියලා කියනවා. ඒවනේ දෙනික බුදුන් වහන්සේ වදාළ ධර්මයේ කියලා කියනවා. මට කියන්න තියෙන්නේ මේ ඉතාමත්ම බුදුන් වහන්සේ වදාගෙන කියනවා නම් හීනෝ ගම්මෝ පුදුඥානිකෝ. හීනයි. මේ අර්ථ පැහැදිලි කිරීම ඉතාමත් පහළයි. ගම්මෝ නොදීනුයි. ඒ වගේම උපකල් ගන්න බාවෙන්න. අපි මේ වචන වලට හිරලා ඉන්නේ නැතුව උන්වහන්සේ වදාළ දේ උන්වහන්සේ ලෝකයාගේ සැනසීමයි හෙලි කරගත්ත ධර්මය අවලංගු වෙන එකක් නෙවෙයි අපිට තියන්න. කාටවත් අවලංගු කරන්න බෑ ඒක ප්‍රතිඵල. යටවත් වීම තුළ ප්‍රතිඵල නැති වෙන අරුණව වලංගුනත් තියෙන එක නවත්තන්න උන්වහන්සේ කරන්න බෑ. ඒබඳු අපේ සැනසීමට හේතු වෙන අපි ශ්‍රේෂ්ඨ වූ ධනක් උන්වහන්සේ වදාළායි කියන විශ්වාසය ඇති කරගන්න හොයාගෙන යන්න. හමුවිතර හොයාගෙන යන්න. පුද්ගලයන් කරී පැහැදිලි එක්කන් වල හිරවන්න එපා. හමුවිතර හොයාගෙන යන්න. ඔය උපතිස්ස වේදනා හිතගෙන හිරවුනේ නැහැ. සංජීලන හිරවුනේ නැහැ. හොයන්න ගියා. ඔබ පිළිගන්නවානි සොයන්නාට සම්බවේ කියන කීමන. අපිත් එහෙම හොයාගෙන ගිය පිරිසක් ඉන්සයි මේක පැහැදිලි කරන්නේ. ඔබටත් අපි මහත් විශ්වාසයෙන් යෝජනා කරන ලබන්නේ සොයාගෙන යන්න කියන එක. දැන් අපි මේ කරුණ පැහැදිලි කරන්නේ කොමක් යටතේද? පුද්ගලයෙකුට නොපැහැදී ධර්මයට පැහැදෙන්න. පැහැදිය යුතු ධර්මයේ කුමක්ද කියන එක සාරාංශ කරලා පෙන්නන්න ඉස්සන්. එමනම් අපි උන්වහන්සේ වදාළ දේවල් පිළිබඳව තේරුම් ගැනීමේදී අපට සංස්කාර යන පංචස්කන්ධය තුලේ ක්‍රැෂ් කරන දින හෝ පවස ඥානයි. සම්මි සංඛාර. එතකොට එහි ඔබ දකින අර්ථ. ඔබඳුන් අය දකින අර්ථ කුමක්ද? බුදුන් ආයත කියලා කමක් කියලා දෙන්නන් උන්වහන්සේ. සූත්‍ර දේශනා කීපයක සම්මුතනිකය සම්බන්ධ කරන ලබන මෙන්න මේ ලස්සන වචනය. අසුතවා දුග්ගනෝ අරියානං අදස්සානි. අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ. ඔබ මෙතන ඉඳගෙන නේද මේ සේරම කියන්නේ? අපිට බුදුහාමුදුරු දකින්න බැ ධර්මයේ දකින්න බැ පින්නේ අර්ථ නේද කියලා. අසුතවා පුතග්ජනයයි කියන්නේ අර හීන වූ ගම්ම දැකේ පුද්ගලයා. ආරයන් මහන්සේලා දකින්ට යන්නේ උරේ නම් දිනන්න හදනවා. අරියස්ස ධම්මේ අකෝවිදෝ පංචස්කන්ධ ධර්මයේ ඉදදීම ලැබීමට තමයි ආර්ය ධර්මයේ කියලා කියන්නේ. ඒකට කැමතිවන්නේ අරියස්ස ධම්මේ ආවිනීතෝ ඒක හික්මන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒ පුද්ගලයා රූපය වේදනාව සංඥාව සංකාරය විඥාන කියන මේ පහවෝ ඉන්න එක මම මගේ ආත්මයකට ගන්නවා. කාටබුතක් දැනයි කියලා කියන්නේ පංචස්කන්ධයගේ ඉදින් මෙරීම නිරවුල් තේරුම් නොගෙන ඒ මම හෝ මගේ ආත්මිකට ගන්න කෙනාට දැන් ඕ මම හෝ මගේ ආත්මිකට ගන්නවා නම් එතන තියෙන්නේ කුමක්දයි ඔබ කල්පනා කරනවා කියලාට තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. බුදුන් ලෝකේ හෙලිකල ධර්මයේ නිත්‍ය සුඛාත්මද පතන කාරිය ඔබ දැකලා තිබෙනවාද එහෙම අන්න රහස. මේ බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ බුදුරජාණන් වහන්සේට පමණක් ආවේනික වූ මෙන්න මේ ධර්මතාවය මේ ලෝක පවතින කිසිදු සසුනක් තුල ග්‍රන්ථ තුල අපි දකින්නේ නැහැ. යහපත් දේ අයහපත් දේවල් තුල සංවර වීමක් කරන විට මේ ආර්ය සත්‍ය සංවරයේ කියන එක ගන්න ඔබට කිසිම සසුනක් හම්බවන්නේ නැහැ. එහෙමනම් මේක ආර්ය සත්‍යතාවයක්. නමුත් අපි ජීවත් වෙන්නේ සම්මුති සත්‍යයක්. මේ සම්මුති සත්‍යයක් තුළ ඉඳගෙන Taman තෞද්දලික මතයක පිහිටා විග්‍රහ කරන්න යන ධර්මයි. නමුත් බුදුරජාණන් වහන්සේලා ධර්ම ලබනවා ස්කන්ධ පංචකය උපදින මැරෙන මොහොතක් පාසා උපදිනවා මැරෙනවා. විරණෝ. ඒ ස්කන්ධ පංචකය තුල තියෙන ධර්මතාවය කුමක්ද? අනිත් තේරුම් ගන්න වෙනවා. දෙවියන් බුදුජානන් වහන්සේ ලිඛිතව රහසක්ම ඔබට කියන්නේ. බුදුන් ලෝ පහළ වුණත් නැතත් ධර්මයේ ලෝ දේශනා කළත් නැතත් උන්වහන්සේ වදාරලා තියෙන කරුණක් තියෙනවා. අනිත් පැත්ත පිළිගත්තත් නැතත් ලෝක පවතින එකම ධර්මයේ ස්කන්ධ පංචකය ආගේ අනිත් දුක්ඛ අනාත්ම බවයි. ලෝක කියන්නේ WORLD world කෙනෙක් නෙවෙයි. මෙතන ලෝක කියන්නේ ලෝකය කියලා උන්වහන්සේ වදාරන්නේ තම තමන් සතු ශරීරය පරිහරණය කරන පාලනය කරන ලබන බලවේගීවත් ස්කන්ධ පංචකය. ඔබ පිළිගත්තත් නැතත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ස්කන්ධ පංචකය තුළ තිබෙන සත්‍යතාවයේ පරම සත්‍යතාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ඔබ සසර ඇවිදිනවායි කියලා කියන්නේ. ඔබට බුදුන් වහන්සේ වදාළ සැනසීම ලබන්න බෑ කියලා කියන්නේ. ඔබ දන්නේ නේද ඔබ අසුතක් පුතක් ගැනේ ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මයේ ප්‍රයා කරන්නේ ආර්ය ධර්මයේ ඉක්මන්නේ කියලා. ඔබ ධර්මයට පිටින්නේ නේද අනාගතය කියනවා. ධර්මයට අවතීර්ණේ බලන්න. මේක තේරුම් ගන්න ඕන කරුණක්. මනමින් තේරුම් ගන්න ඕන කරුණක්. පාසල් අධ්‍යාපනයෙන් හෝ ඔබට යම් වචන හම් වෙනවා. මේ පාසල් අධ්‍යාපනයේ දරුවන් යම් යම් කරුණු මතක තබා ගන්නේ පාඩම් කරලානේ. වචන මාපාඩම් කරලා. මේ වචන පාඩම් කරගැනීමේ මතක තබා ගැනීමේ ක්‍රමයේ අධ්‍යාපනය. අපි බුදු දහමට අවතීර්ණ වෙන්නේ අධ්‍යාපනය. ඒත් මතක තබා ගැනීම. ඉතින් මතක තබාගෙන කෙලවර දක්වා ඔක්කොම කතා කරගෙන ඉන්න. නමුත් මේ මතක තබා ගැනීමක් නෙවෙයි. මේ දැනීමක් නොවේ. දැනීම උපයෝගී කරගෙන යායුතු දැකීමක්. අන්නේ දැකීම නැති නිසා දැකීම දියුණුවක් නැති නිසා ඔබ කතා කර කර ඉන්න. කතා කර කර ඉන්න වරුණාම ඔබ ඒ දකින්නේ නැහැ. කොහොමද කතා කර කර ඉන්නේ? අනිත්‍යං දුක්ඛං අනාත්තා. අනිත්‍යයි දුකයි අනාත්මයි. මමකට මගේකට මගේ ආත්මයකට ගැනීමට මේක මෙහෙම තිබියදී වචනෙන් අනිත්‍ය දුක්ඛ අනාත්තා කියලා මෙනෙහි කරාට සිදුවෙන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න මේ රහස. දවාල සහ රැය කියන්නේ ඔබට පෙනෙනත් දෙකක්. නමුත් රැය කියන්නේ අඳුරක් කියන ආලෝකේ නැති එක නෙවෙයිද? දෙකක් වෙන්නේ කොහොමද? පිටින් දැල්වර දෙකක් වුණාට අඳුර නැති ආලෝකේ. ආලෝකේ නැති ආඳුර. ආලෝකේ නැත්නම් එතන පවතින්නේ අඳුර. ඒ වගේ යමක් නිත්‍ය සුඛාත්ම නම් ඒ අඳුර. ආයේ ඒකට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හරියන්නේ නැහැ. ඒක තුළ පවතින්නේ අල්ලා ගැනීම. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දෙයක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අනිත්‍ය දුක්ඛ. කොහෙද සිදුවෙන්නේ? වතු පිටියවල දේවල් දරවල ඉඩකඩම් වල නෙමෙයි. ඔබේ සිටේ ඒ මොහොතේ හටගත්තා වූ සංස්කාරේ. ඒ සංස්කාරය දැනට වළංගු වෙන්නේ අවිද්‍යාවි සංස්කාරය නෙමෙයි කුණ්‍යාවි සංස්කාරය කුණ්‍යාවි සංස්කාරය. මේ එදිනදා සමාජයේ ජීවත් වීම සඳහා අපට මේ පස්තරින් අරමුණු ගැනීම අවශ්‍යයි. වගේම ඒවා හඳුනාගන්න කටයුතු කිරීමත් අවශ්‍යයි. ඒක තමයි අපට මේ පස්තරක් මවන දෙය තියෙන්නේ. නමුත් ඒ වරදවා ගැනීම සිදු වෙන්නේ කාගේ වරදින්ද? නොදන්නකම නිසා. දන්නවනම් වරදක් සිදු වෙන්නේ නැහැ. අපි හිතමු බස් රථයේ යමින් ඉන්නවායි කියලා කෙනෙක්. මොකද සඳහන් කරනවා හරි ලස්සන ආවරණ ටිකක් අරගෙන. කෙනෙක් ඒක දැකලා හිතවත් වෙනවා ළඟට එමින් කතා කරලා. බොහොම ඉන්නත් වෙලා. ලොසින්ජරයක් ගන්නනේ. ඔබේ ලොසින්ජරය තුල තිබෙන මත්ද්‍රව්‍යයක් බව දන්නවනම් ඔබ ඒක අනුභව කරනවා. නොදන්නා කම නිසා ඔබ ඒක අනුභව කරලා ඔබට සිහිනක ඔබ කොහේ හරි කානුවක ඉන්නේ. ඔය බෑගයක් නැවත් අම්බර ටිකක් නැහැ. ඒ වැඩේ කරන්න නේද අරනම ගියන්නේ. දන්නවනම් නොවියනවාද? මේ පුතඥයයි කියලා කියන්නේ නොදන්නා නිසා නොමුද ගියාය. ඉතින් අපට දැන් මේකට දැනුවත් කිරීම කරනව යරුණාම පුතඥයන අපට බෑ කියලා කී කියන්නේ කේ තේරුමක් නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. එනිසා මෙතන ලොකු නොදන්නාකමක් තියෙනවා. ඒ නොදන්නාකමට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අවිද්‍යාව. නැත්නම් නිත්‍ය සුඛාත්මකට ගැනීම. නිත්‍ය සුඛාත්මකට ගන්නා තුල කිසි විටකත් ලෝභ දේශ මොහයන් සංසිඳෙන්නේ නැහැ. වැඩෙනවා. වැඩෙනවා. වැඩෙනවා නම් එන්න තැනට දුක් වැඩි වෙනවා. ඔබ සරණ කරගන්නේ ධර්මයේ නෙවෙයි. ධර්මයට ප්‍රතිවිරුද්ධ දෙය. මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යකානාත්ම කියන වචنين වදාළේ සිත පිරිසිදු වෙන දෙය. ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය. ලෝභ පවද්දති, දෝසං පවද්දති, මොහං පවද්දති නෙමෙයි. ලෝභයේ වැඩෙන, දෝෂයේ වැඩෙන, මොහයේ වැඩෙන එකට නෙමෙයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. සේවණේකට. සේවණේකට. සේවනවා නම් එතකොට එබඳු පුද්ගලයෙක් තුළ සැනසීමයි වැඩි වෙන්නේ. දුක්ඛ නිවාරණයයි වැඩි වෙන්නේ. එතකොට මේ පෞද්ගලිකව සමා විසින් තේරුම් අරගෙන එදිනදා ජීවිතයේදී භාවිතා කළ යුතු දෙයක්. භාවිතා කරන්නේ වැටෙන්නට වෙනවා. වැටෙන්නට ඔබ හිතාගෙන ඉන්න පෞද්ගලික අර්ථය ඉක්මවා ගැඹුරට යන්න වෙනවා. එතකොට උන්වහන්සේ වදාළ තවත් සූත්‍ර දේශනා කීපයක් උදව් කර ගන්න වෙනවා. අප විසින් නොදන්නා නිසා කරන වරදක් තමයි මේ ආරම්මණයන් අල්ලා ගැනීම. අපි නෙවෙයි සිතින් දැඩිව ගැනීම. ඒ සිතින් දැඩිව ගැනීම කිසියම් ආකාරයක අන්තිකටයි තිබෙනවා. ඒකට කියනවා ධූරේ සන්තිකේ සුකුමෝ වලාරිකෝ හීනම් පනිතං කියලා වචන දෙකක් තියෙනවා. ඒ ඔක්කොම බැදී ජීවත් වෙන්නට අරමුණ අපට ගන්න වෙනවා. අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය වෙනවා. නමුත් අපි ඒක වර්ගීකරණයකට ලක් කරන්න ගියොත් අන්නේ අර පුද්ගල ප්‍රසාදයේ තියෙන අප පුද්ගලයා බවට පත් වෙන්නේ වර්ගීකරණයයි. පුද්ගලයා කියන්නේ ඒක ශරීරය නෙමෙයි. මම බවට පත් වෙනවා. කිසියම් දෙයක් ඔබ අල්ලා ගන්නේද? අතින්ම වේසිතින් ඒ මම බවට පත් වෙන එකම ප්‍රියාමාර්ගය. මමද තියාගන්න මෙතන මම යන අකුරු දෙකකෝ සිරරන උදුන්වහන්සේ වදාරන්නේ. ඇතැම්මිට ශරීරයක් මම කොට හිතින් ගන්නව වෙනට පුළුවනි. නමුත් උන්වහන්සේ ආනන්ද හඳුරු වැණියට පැහැදිලි කරලා තිබෙන්නේ කොහොමද? නම් කෙනෙක් ගා ලෝභය තියෙනවා නම් ලෝභයටයි මම කියන්නේ. ද්වේෂය තියෙනවා නම් ද්වේෂයටයි මම කියන්නේ. බය තියෙනවා නම් බයටයි මම කියන්නේ. දැන් මේ මම කොහෙද ඉන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ රූප. ඇසට හෝ කනට හෝ නාසයට හෝ හම්බෙන රූප ආදී ශබ්ද ආදී ආරම්මණය. බාර ගැනීම තුළ නෙවෙයිද මම ඉන්නේ? මම නම් දෙවෙනි වතාවට නෙවෙයි ඒ මගේ වන්නේ. මගේ නම් මේ තුන්වෙනි වතාවට මේ මගේ ආත්මය වන්නේ. මමද කියන්නේ මෙතන ගැඹුරු දෙයක් කියන්න වෙනවා. මේ අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. මමද කියන්නේ විශාල වරදක් මේ සමාජය කරගෙන ලබනවා. ජීවිතයේ මොහොතින් මොහොත ඇති වෙමින් නැති වෙනවා. අපි ආත්මය කියන්නේ ජීවිතයක. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පහෙන් පහට උපදින නැසෙන ධර්මතාවය. මේ ස්කන්ධ පහෙන් පහට උපදින ඕනෑම ආරම්මණයක් ආත්ම කොට ගත නොහැකි බව. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න දෙයක් එහි නැති බව. අනාත්ම කියන්නේ ගන්න දෙයක් නැති බව. දුක්ඛ කියන්නේ එහෙම දෙයක් ගන්න නැති බව. ඇති වෙනවා නැති වෙනවා නම් කොහොමද ඒක මගේ වෙන්නේ? කොහොමද ඒක ඇති වෙනවා නැති වෙනවා නම් මගේ ආත්මය වෙන්නේ? ඒක ඇති වීමට නැති වීම ඇති වෙන නැති වෙන සිද්ධියට බාර දෙන්නවා. ඒකයි අනාත්ම කියලා කියන්නේ. 아무තේ වචනයක් අදාගෙන උත්තර දෙන්නේ නැහැ. ඒ යේතනාරාමයේ මුල් කොට ගත්තා වූ දේශනාවක් උන්වහන්සේ කිව්වා. එක්සත් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් නගනවා. මහණෙනි, ඔය යේතනාරාමයේ ආවට තියෙන ගස්සැල්ලද? දර තියෙනවා. ඒ අනේන පිළිස්සර දර කඩාන යනවා. ඔබට කිසි දෙන්නේ නැද්ද? නෑ සාමී, අපිට කිසි දෙයක් ඇතිවන්නේ නෑ. ඇයි මහණෙනි? එහෙනම් මම මගේ ආත්මයකට ගන්න නැති අපේ නෝන නිසා. දැන් මෙතන ගැඹුරක් මේ පෙන්නන්නේ. ඒ උදාහරණය. උන්වහන්සේලා රිදීමක් ඇති වුණේ ඒවා උන්වහන්සේලාගේ වශයෙන් අල්ලා නොදක්ක නිසා. ඒකෙන් කියන්නේ අපි යම්කිසි කාරණයක් නිසා දුකටපත් වෙනවා නම් පත් වෙන්නේ ඒවා මම මගේ වශයෙන් සිටින් අල්ලා ගැනීම නිසා. බුදුන් වහන්සේ වදාරන්නේ මේ අල්ලා ගැනීම අතරින් තෝන අනාගත බුදුමහා බුදු ඉස්සරහ හෝ නැරෙලා නෙවෙයි. දැනුත් මේ අල්ලා නොගැනීමෙන් යුක්තව ජීවිතය පරිහරණය කළ හැකි. අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා කරන්නේ. ඔබ නොතැවුලට පත් වෙන්න තෝ නම් අල්ලා නොගැනීම තෝන ජීවිත අවසානයේ දෝ මරණයෙන් පසු නෙවි. අල්ලා ගැනීම අවුරුදු 5න් 6න් ආරම්භ වෙනවා. එන්න තෙන්න අල්ලා ගැනීම ප්‍රබලලා ජීවිත දුක්සහගත වෙනවා. මෙන්න කල්‍යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයකට අවුරුදු 15න් 20න් 25න් ඉතා ඉක්මනින් ඔබට ගන්න පුළුවන් නම් මේ දේ එදයින් පසු ඔබ අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින් තමයි ලෝභක්ඛය දේසක්ඛය මොහක්ඛය වෙන්නේ. ඒ නිසා ආත්මයක් නැහැ කියන වචනේ කියන්න එපා. අනාත්ම කියන එකේ තේරුම එය නෙවෙයි. නිත්‍ය සුඛ ආත්ම මම මගේ මගේ ආත්මය. මොකද්ද මොහතකින් ඇති වෙන අරමුණ? ඒක ඇක්ටි වෙන නැති වෙන එක ඊටයිත් දෙයක්. ඊට විරුද්ධ යාම නිසා තමයි ඒක නිත්‍යවන්නේ. ඔබට කරන්න තියෙන එක දෙයයි. ඔබට කරන්න තියෙන්නේ ඒකට එහෙම වෙන්න දෙන්න අල්ලා ගන්න එපා. එතකොට සිදු වෙන දේට කියනවා ලබනවා අනිත්‍ය දුක්ඛානාත්ම. ඒක ඔබේ හදවතේ සිදු වෙන එක දෙයක්. මෙන්න මෙයි. එහෙමනම් අර පුද්ගලයේ කෙරෙහි පැහැදීම පසෙක තබා ඔබ මේ රටේ කවුරු හරි තෝරෑම කෙනෙක් ළඟට ගිහිල්ලා මේ ගැඹුරින් පැහැදිලි කරගන්න තීරණ ගන්න. ඉන්පසු ඔබ පැහැදින්නේ ධර්මයේ ඔබට පැහැදිලි කර දුන් කෙනා ඒ ගමන නොයනවා ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් ඔබට නැහැ. ඔබට ඉක්මන් වෙන්න පුළුවන් ඊටත් ඉක්මනින් ඔබ මේක භාවිතා කරනවා. මේක පුදුම දෙයක්. අපිට තියාගන්න. තේරුම් ගත්තන් පස්සේ බුදුරජාණන් වහන්සේටත් ආයෙ උදුරගන්න බෑ. ගුරුවරයාට ඉස්සලා ගෝලයාට යන්න පුළුවෙනි හරියට ප්‍රයත්නක වෙනවා නම්. ඒ නිසා මා මේ ධර්ම දේශනාව විචාරය කරන්න උත්සාහ කළ කරුණ තමයි ඔබ පෞද්ගලිකව පුද්ගලයාට පැහැදිලි අතරමං මේ ධර්මයෙන් ඈතට යන්න තේපා. ඕනෑම කෙනෙක් ඇසුරු කරගෙන ඔබ ධර්මයේ තේරුම් ගන්න ධර්මයට පැහැදෙන්න ධර්මයට පැහැදුනහම ලෝක කවුරු අතින් මොනවා සිදු වුණත් ඒ බුදුන් වහන්සේ වදාළා ධර්මයට වදින පහරක් පන්නේ නැහැ. මේ ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේට ඔය සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය කනාත්ම වශයෙන් බැලීම හැර සසර දුක්ඛෙන් මිදීමට වෙනත් සරණක් නැත කියන ගැඹුරු අර්ථයේ තේන බව තේරුම් ගනිමින් එසේ තේරුම් ගැනීමට ඔබ ඔබේ කාලය කැපකොට කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් සද්ධර්මයේ වටහාගෙන අදාදම මේ කියන සැනසීම ළඟාවීම සඳහා කටයුතු කරන ලෙස ආදරයෙන් කරුණාවෙන් ඉල්ලමින් සෑම දිනාටම තෙරුවන් සරණ කටමින් මෙපමණකින් මේ ධර්ම ආශාසනාව අවසන් කරනු ලබනවා. සැමට තෙරුවන් සරණයි.